මේ විෂ ශරීරගත වුණාම ඉතාමත්ම තදබල පිලිස්සෙනවා වගේ වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම ඒ ස්ථානයේ ඉදිමීමක් සහ රතු වීමක් හට ගන්නවා.